ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රාගතංක දේවතා සම්ධම්මං රාජස්සෝ සුනන්තු සංඝමුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ මෙත පරංකාය සුත්තකාය සෝ අතීතානාගත සච්චුප්පන්නානං සම්මතමාදානං ආලකේතුතේකාසං යථා භූතං සයානාති ยังติตาวิตตะตะวะโตติตานังเปตัจจังสังฆานังธัมมะสมาทานังอาเนตเวตุเตวิปากังยะตาภูตังสยานาติอุดังติตะตะวะตะตะตะวะเตบะลังโหติยังบะลังอาลังตะตะวะเตวะ ඒ උපදෙස් ලැබුණේ නැති අතරේ හේතුණා. ඉනාසේකයා මම සාදු කුමාරේ. ජාතියෙන් මිත්‍රු වහන්සේ පුත්‍රේ. මේ සතරගයන් වහන්සේ සාදු පුත්‍රේ. මම මේ දියතන්වන ලබාගත්ත මේ සතරගයන් වහන්සේ වඩා උසස් ජීවිතයේ වීර්යයන්තර වැඩමේ නෙදුන්නේ කියලා ලයිව ගමදත්තා. ධර්මශාස්ත්‍රයේ ධර්ම චතුරාර්ය සත්‍යය දේශනා කරනවා. මෙතන බලන්න වෙනවා ඥාන බල පහක්. ආනාපානයි, සෞඛාණ්ඩේ ඥානයි, පරිණිතාන ඥානයි, පරිවර්තනාන්‍ය ප්‍රතිපද ඥානයි, අනුමදාත නානාදාත ලෝකදාන්නා ඥානයි, නාමාදී මුක්තිකදාන්නා ඥානයි, ඉන්ද්‍රිය පරෝපකාරී ඥානයි, ඥානාදී සිල්වලිකයන් දන්නා ඥානයි, ඕයඥාන ඥානයි, දීයන් සැතර දෙක ඥානය තරා ආත්මවත්යකලක් ඥානය කියන මේ ධායක කියන දත බල ඥානයි. මේ එකක් සිතාගන්නේ පරිවර්තන ආසේ ප්‍රතිඥා කරනවා. ඒකේක ඥානයක් නිසා සදාගතයන් වාසේ සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා කරන බව. ආකතිමේදී අධිතරේ හේමාවෙන් පවත්වන බව. ධර්මචක්‍රයේ චතුරාර්ය සත්‍යයේ වේදනා කරන බව. ඒකේක ඥානයක් ඥානයේ ප්‍රාදාතුයි. දැන් අපි සලකා බලමු මේ මාත්‍රිකාපාතයේ අධ්‍යයනයේ තියෙන කාරණ වේ පිළිබඳව. මේක මා දීර්ඝ හිතමයෙන් හඳුන්වන්න ඕන දෙයක්. බුදුදහමේ අර අනිත්‍ය ධාතුවේ ධාතුවේක මේ විදිහේ කර්ම විභාගයක් දක්වගන්නේ. හේතුව මේකයි. කර්මයක් නිරන්නේ කියන්නේ ඉතින් මෙන්නකල මේ දේවල් අපරක් කියලා. ඒක කියන අචින්තනීය ධර්මදේ. ඒ කියන්නේ ලෝක විභවයේ දේකත් ස්වභාවයේ ඉතින් මෙන්නකල දැකියදරින් අචින්තනීය සත්‍යයෙන් මේ මහත්කම් ගැන කියන්නේ ජනගහනය ඇතුළේ ඇති සියලු ඉතාම මතරන් ධර්මික අසංකේය. ඒ සිතාන මතරන් දැරේ අපාරවත් බැරිවි. කාර්යයන් කරනාට පමණයි මේ කියන්නේ පරිවාකාරයෙන් ආબોධ කර ඇති වාගේ. ඒක අනිත් සාස්ත්‍රීය කාර්යයක මේ කාර්යයේ භාගයේ මේ තරම් නිරුදලව පැහැදිලිව ප්‍රකාශ වෙලා නැහැ. මේ කාර්යයේ පිළිබඳ යථාර්ථයේ දැරගැනීම බෞද්ධයන් වශයෙන් අත්‍යවශ්‍යය. ඒ මොකද කාර්යයේ බෞද්ධයන්ගේ පරමාර්ථයේ මේ සියලුම කර්ම බලවේග අවසන් කරන කර්මස්තේ කර ඥානයේ තියෙන අරියත්තේක පැතිරෙනයි. අරියත්තේ කියන එකට අරියත් මාර්ගඵලයේ සාපෝයෙන් සතේ භෝගයෙන් අභිසම්භෝගයෙන් තුනෙන් ලබන්න පුළුවන්. ඒ මේ අරියත්තේ කියන කර්මස්තේ කර ඥානයේ තියෙන මේම කර්ම වේගයන් අවසන් වෙන්නේ රහත් මාර්ග නෝනේ. එකම මෙන්න මේ කර්මයේ පිළිගන යථාර්ථය අපි යම්මන දැනගෙන තේනවා නම් ඒ කර්මයේ අපේ නිවන් ගමන ඉවසේ යාවතර කියලයි. අපවත් නිවදාද සංකල ආන්නේ තේනවා කියන අනිත්‍ය රැඳෙති. දෝයත්තේ හේමාවල ඔබ නායක ස්වාමීන් වහන්සේ අදින තත්ත්වයේ කියන සූත්‍රයේ ඊමල දකින් දැක්කන කෙනෙමේ සම්මත භෝමි සම්මදාය ආදී කියන කාටේ මෙන්න මේ වාගේ සිංහල නගරදී. ගැටලු වේදනාව නිවීම තරණ නැලක්කේ සමාහම වයන තමාගේ යිතියේ තේකන දෙවනං සුතන කුතල කර්මයයි. එබැවින් මාදි තුල අපගන්නා උමාකුතල චේතනාවන් දුරලනි. උපල චේතනාවන් උපදවා ගැනීමට නිරතුරු උත්සාහයි. හේමාවේ උත්සාහය සියලු බලධාරී කර්මයන් සිදලනවත් මග නූල සඳහායි. ඒ නිමිත මන සදාල සීල සම්පන්න කාරණාන් යෝගීයේ මේ පාඨය පැහැදිලි වෙනවා. කළමනක් සිය තවා පතුපතයන් එකම දේශනයි කුසලාකුසල කර්මය. ඒ දෙමල්ලක පතුපතයන් හිතන්නේ දැකපු ක්‍රියාවලිය නිදුවේ. අපතල කර්මයන්ගේ හේතුන් දුක් වේදනාවක්. උපල කර්මයන්ගේ හේතුන් සැප වේදනාවක් නිදුවෙන් තමයි පතුපතනේ දෙමල්ලක කර්ම බලය ගලන් කරන්නේ. මේවා දැක්කම කෙනෙක් නැහැ. ආත්මය මේවා කියනවා නෙමෙයි. ඒකයි අපේ මේවා ඇඳලා තියෙන නෙමෙයි. මොළේ කරේ ඇඳලා තියෙන නෙමෙයි. පරිලෝකයේ කරේ ඇඳලා තියෙන නෙමෙයි. විද අනුගත අතනක මේවා ඇඳලා තියෙන නෙමෙයි. කොහොමද මේ කර්ම බලවේග පරතින්නේ? සිත්ත්‍යනේ සිත්ත්‍යනේ විචිත්ත පරම්පරාවක හේතු කියලා කියන්නේ. කාර්මික කර්මයේ කියන එක බෞද්ධය විතරම කියන එක තමයි චේතනාව අභිත්තේ සම්මං වාදාන කියන මේ වචනේ. කර්මයේ කියන්නේ චේතනාවට කල. කර්මයේ චේතනාවේ කියනවා අවස්ථා දෙකක්. මේ චේතනාවේ අවස්ථා දෙක පත්‍යාස්ත්‍රයේ අඳුනනවා කාජාත චේතනා නානාත්මන චේතනා කියලා දෙකක්. කාජාත චේතනාව ඒක අතු නමවල කියලා. කාජාත චේතනා කියන්නේ හැම චිත්තක්ෂණයකදී චේතනා සායිතකේ පහළ වෙනවානේ. හැම චිත්තක්ෂණයකදී චේතනා සායිතකේ පහළ වෙනවා. ඒ හැම චිත්තක්ෂණයකදී පහළ වුණාට ඒ සියලුම චේතනා විපාක වෙන නෙවෙයි. විපාක නොදෙන චේතනා කියනවා විපාක දෙත්තේ චේතනා දෙකයි. ඒකත් විස්සේ චේතනා විස්සයි. ලෝකෝත්තර විපාකයේ අතේ චේතනා අතලා කියන්නේ මෙතන ගලහන් වෙන කලක් ගන්නවා. උපනා කුතල ධර්මයන්ගේ තේමාව දුක්කම ඒ දුක්කම ඇරිලාම ඉතින් තමයි සයතමයි මේ විපාක චේතනා ක්‍රියා චේතනයෙන් තමයි විපාකයෙන් සිද්ධයක් කියන ක්‍රියාකෙතේම විස්ස. ඒවා මත උපාක දෙකා නෙවෙයි. ඒ කර්මයේ විපාකයෙන් සිද්ධයේ ක්‍රියාකෙත් විස්සේ කියන චේතනා සාධාරණ චේතනාවකින් චිත්තක සහයෝගය දෙනවා. ඒ ආරේ කුසල කුසල චේතනාව කොහොම සිද්ධ නැත්තේවා. දෝපවත්තේ මාර්ගයේ පැතරේ ඒවා කුසල චේතනා හතරක් එකෙන් කර ගන්නවා. ඒ බවගාමී නොවන නිසා ලෝකෝත්තර මාර්ග චිත්තතරේ චේතනා හතර වෙන් කර ගන්නවා. ඉතින් විසුරාමයක් තියෙනවා. අකුසල චේතනා 12යි කාමාවචර කුසල චේතනා 8යි රූපාවචර කුසල චේතනා 5යි අරූපාවචර කුසල චේතනා 4යි කියන්නේ 29යි. කාමාවචර වශයෙන් යෙදෙන්නේ මෙන්න මේ විසුරාම දෙනවා. ඒ විස්මම දෙනා කියනවා සාජාත චේතනා කියන කර්ම ශක්තියයි නානාසනික චේතනා කියන කර්ම ශක්තිය දෙකම තියෙනවා. ඒ කියන්නේ නානාසනික කියන්නේ මතුවරතරන්නේ මේ විපාක ගැන දෙනවා. අර විපාකයේ තියෙන ඵලයේ ක්‍රියාවේ විද්දේ තියෙන චේතනා මතුවරතරු දෙනවා නෙවෙයි. විපාකයේ තියෙන චේතනා විපාක චේතනා. ඒ වගේම තවදෙන් විචිතයත් කියන්නේ සම්ප්‍රයුක්ත වෙන විතරයි ඒවාගේ විචේ චේතනාවක් ආචේතන. ඒවත් චිතයත් කියන්නේ සාජාත වශයෙන් විතර වෙනවා විතරයි ලැබුපාක වෙනවා නෙවෙයි. මෙන්නේ කුසල කුසල යාවක කුසල කුසල චේතනා විසාරය තමයි නානාකරිත වශයෙන් මතුමතු ආකාරන්නේදී සමුතන්දි වශයෙන් ප්‍රවෘත්ති වශයෙන් විපාක දෙන්නේ. මනෝකුම්බංගම ධම්මා කියන ධම්මපදයේ පළවෙනි ගාථාවෙන් කියනවානේ අකුසල චේතනාව ගැන. කාක්කය අදගෙන යන බලයට තේරියන වාගේ කර්මකමන කියනක් ගන්නේම බලයන් බලයක් පාතාල දුක්ඛා ගෙන දෙන්නේ අකුසල චේතනාවයි. දැනගන්නවා මේ තමා කටපාඩ සංකල දෙමින් යන්නේ ලෞකික කුසල චේතනාවක් ගන්නයි. මේවා පිළිබඳව දරුවක් කියනවා අපේ අර ලෝකෙක කෙනෙක් දේශනා කළේ නැහැ. මේ දේශනාවේ තියෙන සූත්‍රාන්ත ක්‍රමයේ අභිධර්ම ක්‍රමයේ තියෙන ක්‍රම කීපයක්. සූත්‍රාන්ත ක්‍රමයේදී මේ කර්මයේ බෙදලා බලස් ආකාරයකට. සත්තම් මෙලා මාර්ගපාලයේ බෙදෙන දුන ආකාරයක. අනුගාමී බෙදෙන ධාතේ ආකාරයක. මේ පරිමුදා අපි දැනගෙන තියෙන වැදගත් දේවා. සෝත්‍රාන්ත පිටකයේ ගැස්සෙන පරිමුදා වල අනුමයයි. ගෞරව ආසංග ආදීන සකච්ඡාකේ විපාකයේ නු අනුපිළිවෙලක් තියෙනවා. ජනක උපස්සම්බත උප කියලා උප ධාතු කියලා විපාක දෙන ආකාර හතරක් තියෙනවා. යෙදගම වේදිනි උපකාරී වේදිනි අපරාපරිය ජාතක ආසන්න ආදීන කටකාගේ නිමිය දෙදුම අතරින් කියන්නේ යම් කිසි කෙනෙකු මේ කාලේ යනකොට ජීවන භාවයට පසු සංගිලන්නේ කොයි විදියෙන් දෙන්නේ මේ කායකන පරිදි වෙන්නේ යම් කෙනෙක් මේ කාලේ යන වෙලාවේ ඕකමිය අතරාකාර ගරු කර්මණයන් හඳුන්වන අපතල පැත්තේ පංචාලංකාරයේ කර්මේකා නියතමිත්‍ය වූතිය. මේකා මේ අය ගරු කර්මය අපතල පැත්තේ. මොල් දුවාම කුසේ ජලතලයේ අමිතම නරකයන පරිතන් දෙන දෙන. ඒ අරගෙන මුත්‍යක් නියතා ධර්මාදී. උතල පැත්තේ තියෙන ඥාන කුසල. කුරුදාකර අරෝපාත ඥාන කුසල කියලා නමය. ඒ නමය දේවීන් මාර්ගපාලයන්ගේ සෛත්‍යයන් වහන්සේලා විසින් මාර්ග චිත්ත වේදේ පූර්වදාන කුසල. ඒවාගෙන ගරුකසය කියලා ගරු කර්මිකේ. අනිවාර්යයෙන් මේ ජාතික ධ්‍යානයේ සුගති ලෝකවල කියන්නේ ධම්ම ලෝකවල උත්පාදයේ ගෙනගෙන සුගති ලෝකවල උපදිනවා. ධ්‍යාන වදා තිබුණා ධ්‍යානයේ නමුත් ගරු කර්මයේ නිසා ධ්‍යානයේ අනුරූප භවතලයේ උපදිනවා. දැන් මේ මාර්ග චිත්ත වේදයේ කුල මුලින්ම ඇතුළේ උපකාර කුසලයේ නිර්මාංශාදී සුගති භූමියක වාපරාවන්තු ත්‍ප්පිය ලබා දෙනවා. ඒකෙන් එයාට කියන ගරු කර්මකේ. ඒ ගරු කර්ම යම් කෙනෙකුට නැහැ. සංඛානන්දේ කර්මිනේ එබැවින් නේද මෙසුදුළු භාවයක් නැහැ. සමාධි කායික වේදීම භෝධි පැතේම පිළිම කඩාවෙන ගැනීම ආදී ඒවා ගරු කර්ම ඇතුළත හඳුනනවා. ඒකෙම අලෝකයෙන් නරපාදයෙන් ගෙන යන ගරු කර්ම. උපහෙතයේදී අර විදියේ ධ්‍යාන කුසල දිනුනා නම් ඒක මතකේ මරණාතනෝ දේවි. ධ්‍යානයේදී උදේ ධ්‍යාන නිමිත්ත ඒ කියන්නේ පතුභාග නිමිත්ත එළ නිමිත්තන අනුවාය. ඒක කියන්නේ අකර්ම නිමිත්තදී. ඒලා ධ්‍යාන සමාධිලා නෙමෙයි. ධ්‍යානයේ පිළිලයිකේ වැටෙනවා ධ්‍යාන නිමිත්ත පතුභාග නිමිත්ත අරමුණ වෙනවා මරණාතන ජවන් දෙකට. ඒ පරිමුණි කාරණු කරගෙන ඒ ගණීම සමාන දෙයක් තා කියලා දෙනවා. ප්‍රමයේ මාර්ගපාලාවේ උතුම්මගේ පූර්වදාන කුසල චේතනා බොහෝයෙන් විජාකරා ප්‍රතිසංයුක්ත වල කාර්යය. ඒකේ සංකාරය පරිමුණු කරගෙන ඒ කුසල චේතනා පහළෝ ගැනීම ඒ කුසල චේතනා බලවත් කුසල චිත්තක් ගැනීම ඒ සුදු සුදු සුදු සුදු මේක ප්‍රිය උත්පත්තිය ලබා දෙනවා. ආසන්න කාර්මිකයන්නේ යම් හේතුන් ගෞතමියක් කෙනෙකුට නැහැ. නමුත් මරණාසන්න මොහොතේ නිරුද්ධ ධාර්ම දේකට කලින් hari යම් කිසි කර්මයක් කරගත්තා. උතලයක් හෝ අකුසලයක්. ඒ හේතේ රැඳී තිබුණා. ඒ හේතේ ඉතල මතක් වෙන්නේ තිබුණා. අන්නේ කර්මයේ මරණාසන්න මොහොතේදී සිතසල මේ සිතේ රූපාද දේවල්ලක බව. ආකීය මතය කියන්නේ මරණාසන්න මොහොතේ කර්මයක් සිදුවන්නේ නැහැ. ජීවිතේ යම් යම් කුසලෝ අකුසලෝ බාහිර කරපු කර්ම තියෙනවා. වරාත්ම පුරුදු කරපු කර්ම තියෙනවා. යම් කෙනෙක් වැඩියෙන් ධර්ම දින පුරුදු කරලා තියෙනවා. යම් කෙනෙක් වැඩියෙන් සීල සමාදන් වේ පුරුදු කරලා තියෙනවා. යම් කෙනෙක් වැඩියෙන් මෙත් භාවනා පුරුදු කරලා තියෙනවා. යම් කෙනෙක් වැඩියෙන් මෞර්තියන් උපස්ථාන කරලා තියෙනවා. ඒ වගේ පරමතුල උසලක්ෂයාවක් ජීවිතේ වැඩිම පුරුදු කරලා තියනවා. එයාට යම් කෙනෙක් පිටිපිටේ ගාථා විතර පුරුදු කරලා තියෙනවා. එයාගේ පුරුදු කරපු වඩා භාවිතා කරපු දේ මරණාසන්න ජරා චිත්ත කාරණේ වෙනවා. ඒකට කියනවා ආකීර්ණ කර්මයේදී ඒකමත් බාහිර ඒකාකදී අපස්සාකාරයේ කියන්නේ ගරු කර්මයේ කොට නැහැ යම් කෙනෙකුට ආකර්ම කර්මයේ කොට නැහැ ආදීන කර්මයේ කොට නැහැ නමුත් යටපත් වෙච්ච කර්මයේ මේ ජීවිතයේ සිද්ධවී අවතක වෙච්චේ කර්මයක් හෝ අපයාපයේ නියුදිනිය වශයෙන් ඈත පැතරදී සිද්ධ වෙච්ච කර්මයක් හෝ එළඹී සිටිනවා ඒ අර්ථයෙන් අපස්සාකාරම කියේ ඒ මේ හතර ආකාරයෙන් යම් ක්‍රමයකටයි පරිසංදි ග්‍රහණය සිද්ධ වෙන්නේ කර්ම බලය. අවිද්‍යා සංඛ්‍යා සංකානා කියන කෙනේ ඔය ක්‍රම හතරින් එකක් තමයි ජීවක ධර්මයේ පරිසංදි ගැන සාකච්ඡා කරන්න පටන් ගන්නේ. ඒක කියනවා සමන් විපාක කරන්නේ කරගන්න පුළුවන්. ඒ චේතන සමංගිත කර්ම සමංගිත විකාර සමංගිත විපාක සමංගිත කියලායි සිදු පරිසංදි අතරේ තිබීමක් තියෙනවා. චේතන සමංගිත කියන්නේ දැන් මනෝලෝකයෙන් කෙලෙකට නම් ඒ මනෝලෝකයෙන් හේතුන් කුසල කර්මයක් සිද්ධ වෙන්නේ අන්නේ කුසල කර්මයේ සිද්ධ වීමේ චේතනාවක් පහළ වුණා. මෙතන චේතනාව. ඒක චේතන සමංගිත කර්ම සමංගිත කියන්නේ ඒ චේතනාවක් එක්ක කුසල ක්‍රියාව සිද්ධ වෙනවා. කුසල ක්‍රියාව සිද්ධ වෙනකොට චිත්ත ඡායක රාජ්‍යයක් ඇතුළත එකතු වෙනවා නේ කියන කර්ම සංඛ්‍යාවට ගැලෙනවා. දැන් මෙතනත් සැකේ මාතු කියනවා නම් මනෝසමයේ මුතු දෙන්නේ හේතු වෙන්නේ සුභාගයක් වෙනවා. සුභාගයක් කියන්නේ පූර්වභාග චේතනාවක් චේතනා සමංගිතයි. මුල්තන චේතනාවක් චේතනා සමංගිතයි. ඒ මුල්තන චේතනාව අවස්ථාවේදී තමයි සම්්‍යාප්පාදයට ඥාන සම්ප්‍රයුක්ත නම් දාන දුන්නේ. එතන චිත්තචෛත්‍ය ධර්මයන් කියන 34ක්. ඒ 34ක ධර්ම රාශිය කර්ම කියන්නේ වචනෙන් හඳුන්වනවා. කර්ම භාවය කියන්නේ ඒකනේ. කර්ම භාවය කියන්නේ ඒක තමයි. ඒ කියන්නේ චේතනාවක් එක්කම කියන්නේ ඒ චිත්තචෛත්‍ය ධර්ම කර්ම. චේතනාව වෙනකොට ගැත්ත තමයි චේතනාව කියලා කියන්නේ. විපාක සමංගිත විනෝද වල පටිසංගි ග්‍රහණය සිද්ධෙන්නේ පරිසංගි ගැනාලාදී කර්මයන් විපාකයේ පරිසංගි අවස්ථාවකදී සිටේ දක්වාම භාවනික ධර්මයේ විපාක දෙන දෙනවා ඒ කියන්නේ ආකාර සිටේ කිසි කිසියකින් විපාක දෙනවා ඒ අතරේ ප්‍රේතපාත ඒ ධර්මයන් ගැන ගාමෙන් ලැබෙන්න පුළුවන් අනිවාර්ය කියනවා සතරාකාර සමංගිත කිය දරු කර්මයේ වුණ ආපාද කර්මයේ ආචේන කර්මයේ කටත්තා කර්මයේ කියන හැමකට ජීව මේ කියන උපකල්පනයේ සමන්විත අතරේ එක්තාව වෙන්නේ දෙයක්. ඊළඟට කියන්නේ ජනක උපත්තම් මෙක උප පීලක උප ධාත කියන කර්ම හතරයි. ඒ විපාක වෙන ආකාර හතරයි. ජනක කියන්නේ පරිසංගේ ජන්නා වූ කර්මය. සංකල්පීය කර්මයේදීම ජනක කර්මයේදී ඒ ජනක කර්මයේක තලියෙන් ජීවිතයක් පවත් ගන්න පුළුවන් කමක් නැහැ. මෙතනක් කියනනම් අපි පොල් ගෙඩියක මලේ තියෙනකම් පොල් ගෙඩියෙන් කැලයක් කැලෙනවා. පොල් කැලයක් කැලෙනවා නම් ඒක පොළොවේ ඉතුරු වෙන නැත්නම් පොල් මලේ ඕනෑම්කක් වෙන්නේ ඒ බැලේ අමොත වෙනවා. යම් කෙනෙක් පොල් ගෙඩියේ කැලය ලොකුසේ පොළවේ හිතෙන් ලැබේ නම් රෝපණය කරන ලැබේ නම් පොළවේ පොර රසයයි ජලයයි ආලෝකයයි මේ සියල්ල එකතු වෙලා ඒ පොල් ගහක් වැඩෙනවා. උපේකාරයේ පොල් ගෙඩියේ තියෙන මදින් පළලක් නෙවෙයි මේ ධායතුනි. ඒක තොටක් සාමනේ වුණා මේ කියන පතලිය රසය. පොළවේ පොරයි ජලයයි ආලෝකයයි සුලගයි ඔක්කොම උපකාර වෙනවා. අන්‍යවාගේ තමයි ප්‍රතිසංගිලන්නාගේ කුසල කර්මයන්ගේ විපාකයේ සම්පූර්ණ ජීවිතේ මහත්යෙන් පුළුවන් වෙන්නේ උපස්සන්නක කුසල කර්මයන් සමීපෙන්නේ. ඒ කියන්නේ පෙර ජාති ජාතීන් ඉදේ දැක්කර ගන්නා ලද අනන්ත කාලකේන. ඒවා සමාධි පස්සන්දි දේලා ප්‍රයෝගිකව දෙන්න තියෙන දේශ කර්මකේන. ඒ අනින්නම් මනුෂ්‍ය ලෝකේ අපෝසයක ගාන දේවා කියන්නේ මේ ඉන්ද්‍රියන් විකෘතියෙන් දීපන්නේ උපස්සන්නක කාර්යයක් විතරක් කියලායි. අන්නේ ආවේ සිංහයාගේ ජනක කාර්යයෙන් එකම ආස්වාදයේ ඒක කර්මයේ උපකාරයක් වශයෙන් උපාදිනේ. ඒ වගේ ජනක කර්මයේ දුර්වලතාවය ගැන බොහෝ දෙන්නේ. ජනක කර්මයේ දුර්වල ගැන මේ දුක කියන විකාර වෙනවා. ඒ කියන්නේ নানা ආකාර හේතුවකින් රෝග ආවනවා. එයාගේ වෙන ඇති කරනවා. නිරුකම දරයකුත් නම් මෞතමයේ තිරු ඇති වෙනවා. මෞතමයේ දෙන්නේ වෙනවා. ස්වාමීන් වහන්සේ හදනගන්න කාය වුණා දුක යහහාර පාරක දී යනවා. එක්ක අතක් පයක් වර වෙනවා. එක්ක අහක් අඳ වෙනවා. එක කාම හේතු වෙනවා මොනම නාලේ කාමයේ ප්‍රතිරෝධක ආරම්භක වෙනවා ඒවා මේ බාහිරවා තියෙනවා ගැදෙකේ කාමපත්තවද භාගාලේවා මේකේ අර ජනක කර්මයේ කර්මාව ආස්වාමයේ ජනක කර්මයේ දෙවියන්ක් දෙවියන් උත්තර කියලා කියනවා බලවත් කෙනෙකුට කියන උත්තර කියලා කියනවා සාපක කියලා අනිත් උපස්තේක නමුනේ ආදු මොනවා සමාලයේදී ඈත කතරගේ දුර්ගර ගන්න ලැබුණ බයාන කපුතරකාරක තිබුණා නම මේ නිමතියා මරිව හතොන් රාජ්‍යය මරිව බුදුන්ගේ කවිල හේතල වියන සාහිත්‍යයේ ගෝඨකාරියන කිනවගේ දියන රාජ්‍යම ඔයගේ බහාවත සිල්වතුන් මේ විහාරයේ දියන ආදී වශයෙන් බයාන කපුතරකාරක කියන ඒ හේතු කාරක තියෙනවා නම් යෝතියන්නේ විපාක දීලා දීලා තව ඉදිරියට තේරෙන්න දෙයක් තියෙනවා කියනවා අන්‍යෙල්ල ජනක කර්මයන්ගේ සාක්ෂිය නම් පොරොතේ දෙල්ලක පන්නා විසලදා ඒ කියන්නේ කනතුරු වෙන දේවා සතුරු උපාදිරයයි ඇද කරගන්න ජනෝග සාහසතුන් අතු කරනවා එවාගේම වාකෝක කාරීක ගත වෙන්න සලස් කරනවා සමන්දම ඉන්නක ආකාරයේ දෙනවා සමංග ජීවනදා ගන්න රතේක පාලනය කරන උයවාද ජීවන ප්‍රතිවෙලවා අර අරුමුකත් කියන කාර්යය නිසා ජනක කර්මයා ජීවිතයේ නිදෙනික අයදුන කර්මෝපත් කියන කාර්යය කියන එක ධාතුකයන්ට කියනවා. විද්‍යාත්මක වේදනියේ උපකාරක වේදනියේ අපරාපරිය වේදනියේ අරවතී කියන කොටස් හතරක තියෙනවා කාර්යවාදී. සෑම සුතරයකම සෑම අපතලයකම උපාර කොටස මේ ජීවිතයේ දැදෙනවා. ඒ දැදෙන්නේ සුතරාතුල කර්මයන්ගේ විද්ද වියතුනදී පළවෙනි සුත්තාත්මයේ තේමන ජවල්කේ සැතෙන් පළවෙනි සුත්තාත්මයේ ඒ පළවෙනි සුත්තාත්මයේ කරුණ දුර්වලයි. ඒ කියන්නේ කාර්යයේ මතභාවයකින් දෙන්න සමර්ථය නැති නිසා ඒ විදිහේ දේශනාව මේ ජීවිතේ පාඩ දෙනවා. ඉන්හාගේ කාර්යයක් නැහැ. විතර නඳුන්ව අරවට දේවා. ඊළඟට ඒ පැයෙන්න දීකදාන වේදිනිය. උත්පාදක වේදිනිය කියන්නේ ඒ ජනන්ගේ අර්ථන ජාතක ක්ෂේත්‍රයේ චේතනාව ඒ චේතනාවට ඇති කාර්යයේ ඊ ළඟතාවයේ පරිසංගි කියලා කියන්නේ සමර්ථ වේවා. ඒ සමයේ පරිසංගි නඳුනාල අවශ්‍යයි. අපරාපන්නේ වේදිනිය කියන්නේ ජවල් චින්තනයේ වැදති පහ තියෙනවානේ. ජීවිතයේ අතරේ පාතකේ අයෙම ඒක අයෙම කියන චේතනාව පහ ඒකයි පහ නිවන් දකින්නට අවස්ථාවක් ඕනේ දැන් දැනගෙන ඉන්නේ ඉපාගෙන දේවා. ඒකට කියන අපරාධයේ වේදනේ කාරණේ. ඒ අවස්ථාව තුනේදී ඉපාක ජීවන ආසන්නයේ ඉනාවෙනවා නම් මේකත් අවෝධය කරන්නේ. යමන සාරාපේ වේදේ අරිහත් මාර්ගාචාරයේ කර්ම අවසන් වන දවසේදී එම කාලවලදී මේ කාර්යය සතර ආකාරයකට බෙදේ. දැන් මේ දුෘත්‍රාස තියෙදයි. සතර ආකාරය සතර දේවය. ඊළඟට පරිසම්මිතා භංගපාලයේ සතරන් වෙනවා ආකාර 12. ඒ දුරහ ලෝක ආකාරයෙන් මේයි තුන් කාර්යය ચાලුවේ. අතේක කාර්යයක අයයි වර්තමාන කාර්යයක හතරයි අනාගත කාර්යයක දෙකයි කියන දෙනවා. අතුලකාරයේ කර්ම අයත් වෙන මෙහෙමයි. අතුලකාරයේ අපෝහිතේ කර්ම, අවෝහිතේ කර්ම විපාකෝකේ දෙකයි. අවෝහිතේ කර්ම නාමෝහිත කර්ම විපාකෝකේ දෙකයි. අවෝහිතේ කර්ම අර්ථකාම විපාකෝකේ දෙකයි. අවෝහිතේ කර්ම සත්කාම විපාකෝකේ දෙකයි. අවෝහිතේ කර්ම පයිකත් කර්ම විපාකෝකේ දෙකයි. අරෝහිත කර්ම නිරෝධිත කර්ම විපාක වේකයි අයත් ඒ කොමුණිය අයත් වෙනුයි දාපිකාන දීපංකර දුර්ගජානන් වහන්සේගෙනේ දීපංකර දුර්ගජානන් වහන්සේ දලසා සංසාරයක් ගන්න දීපාණයක් බොහෝ සම්බාර පුරා නෝතනාදු දුන්නා ඒ පොතාගේ බුදුනේ කොටේ තමන් ආශ්‍රය කරගත්තේ සිතල කර්මයන් එකෝනා ඒ කුසල කර්මයන් විදෙන අවතාරණ පෙන්වත. ඒකත් ලැබෙනවද කුසල කර්මයන් හොතුණා. අන්න අවෝධයේ කර්ම අවෝධයේ කර්ම විපාකෝ. කර්ම සිද්ධවන අතීතේ විපාකකේ දෝන අවතාරය. ඊළඟට කියනවා දැන් අපේ මෛත්‍රී බෝධතරණ මහත්මයේ බුද්ධාචාර කල්පනා කියලා බෝධිසම්මාන පුරාගෙන ආවනේ. ඊළඟට තව යෙහිදී එන්නේ මතු ලෝකදා කුලයට. ඥානීය අස්තර ගන්න කුතරේ අමෝධයේ කර්ම. ළමොත් සංසති කාම විපාකෝ මතු අනාවේ විපාක ලැබේ. එවන්ියක අන්තිම මහලේ මහරහතන් වහන්සේ එදින විතරේ කාලවක කමසල් කරගත්තා. ඒ අතිසාර කරගන්න අමෝධයේ අමෝධ නැතුණා කියලා කියන්නේ හිමකට දෙක. අතීතයේ කර්ම සිඳනවා. නමුත් ලාභ කර්මයේ නාමෝධ කර්ම විපාකෝ. සුඛාතේකේ කාර්යයන් කටුනේ ප්‍රාප්ත ලැබෙන්නේ නැහැ. දැනගන්න. ඒ මොන දුන්නාතේ විපාක දෙයෙන් දෙච්ච රාක්ෂණාන අන්නේකවත කාර්යයේ කොනා කන්‍යතාව වැඩි වෙයි. ඔබ කාර්ය කරන්නේ. ඉලක්ක අපවත්ේ කාම අර්ථ කර්ම විපාකෝ. දැන් අපි දැන් බලමු අපි සැතරේදී මුතර මුතා කරන්නේ කියලා. අනවෝදේ කාම. අද අපේ විචාර නිදුලා. දැන් මේ භෞතිකයන් ඇතුළේ තුන් වර්ථ ගුණ වර්ථ ධන වර්ථ ධාර කියලා භාවනා විකාර කරමින් අපි මේ කටයුතු කරන්න විපාක නිමෙද. ඒක වෙනවා අපවත් අර්ථ කර්ම විපාකෝ. ඒකේ කාර්ය කිද්දවන අතේක විපාකෝ දෙනවා අපි. ආරෝපේ කර්ම නැත් කර්ම විපාකෝ. දැන් මේ කින්නතුන් අතරේම තියෙනවා අපි ඒකේ කරගත්ත බොහෝ උපකාර. ඒ උපකාර ලැබෙන සමාරේ අපි උපකාර ලැබෙලා නැහැ. අපි උපකාර ලැබෙලා නැහැ ඒකත් ලැබෙන්නේ අපි. ඒක තාස්සාවක් ලැබෙන්නේ. අන්නේ වෙන්නේ ආරෝපේ කර්ම නැත් කර්ම විපාකෝ. අපි ඒකේ කාර්යවත් වුණ අපේ විපාක නැහැ. අවෝධයේ කාම භවිකිතා මෝපාපෝදී ඒකයි රබගෙන වෙනවරදී උනේ මෛත්‍රී කාමතා මුද්‍රඥානන අර්ථයේ තේ දුකා දැකරගත් අවෝධයේ කාම මතවනාගේ තේ දුක්ඛයෙන් විපාක ලැබෙනවා භවිකිතා මෝපාපෝ ඉලක්ක අවෝධයේ කාම ලැබවෙන්නේ කාම විපාකෝ දුක්ඛවන මහානාදෙරෝ ඕ ප්‍රාගතා සම්බන්ධව අර්ථයක් කරගන්න එදිනා නමුත් දැන් දේවෝ කරන්නේ ඉන්නවා මතුවන වෙච්ච මාර්ග අවතාර ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මෛත්‍රී බුද්ධ ධාතනයේදී අග්‍රතාව පෙන්නා රහතන්වහන්සේ පාත් දැනවත් දැකලා ඒක තමයි ඒ කාමන ලැබවෙච්ච කාම විපාකෝ කාමයේ පිටුවන අපි පාතල දෙන්නේ. මෙන්න අපේ පිළිගන්න දෙනු අය. වර්තමාන වශයෙන් හතරක් තියෙනවා. අත්කාමං අත්කාම විපාකෝ. අත්කාමං නත්කාම විපාකෝ. අත්කාමං බයිපතිකාම විපාකෝ. අත්කාමං නදවිතිකාම විපාකෝ. හතරක්. අත්කාමං කියන්නේ අද කාලේ දැක්කද කියන කර්ම වල තියෙනවා. අත්කාම විපාකෝ අද විපාක නිමිති අපකට තමයි. විකතර වේවි විපාක නිමිතයි. ඒක අත්කාමං අත්කාම විපාකෝ. අත්කාම නත්කාම විපාක වදාත් දැක්කර ගන්නවා කාලය. ඒ සමාන කර්ම අධිපාක ලැබෙන්නේ. දැන් අපි කියන්නේ අනෙක් කුසලයක් හෝ අකුසලයක් හෝ නැත්නම් දවසේ පරිණාමයෙන් අන්නේ විදිහට ලැබෙන්නේ නැහැ. ඒක මතුවෙලා ගණන් ගන්නේ ඒක අත්කාම විපාක නෑ. ඒත් අත්කාම බලිසුකාම විපාක හෝ අද කාම රැස්ෙනවා මතුවනා විදිහ විපාක ලැබෙනවා. යමී හැදෙනාම නිවන් සත්‍යගෙන පුතා කරනවා. ඒක අත්කාමනා. මතුවනාගතේ කවදාරේ සතු භෝධයේදී නිවන් ළඟනවා. අන්න බලිසුකාම විපාක හෝ ඊළඟට අත්කාම නැතවෙච්චකාම විපාක හෝ අද නතර ගන්නවා යම් යම් පිටලාකතර කාර්ම ඒවා සමාරේ මතුවනාගතේ විපාක නොදීයයිවා. ඒක නිසා ඒක කියනවා කර්මයේ තියෙනවා ප්‍රතිකාරක නැදවීම අර්ථකාම නැදවීමක තම විපාකෝ. දැන් එතන හතරයි. ඊයර කාර්යය. අනාගතය ගැන දෙකයි. ජවි ප්‍රතිකාම මයි ප්‍රතිකාම විපාකෝ. ඒ කියන්නේ අනාගතයේ කර්ම රැස් කරනවා අනාගතයේ විපාක ලැබෙනවා. ජවි ප්‍රතිකාම නැදවීම ප්‍රතිකාම විපාකෝ. අනාගතයේ කර්ම රැස් කරනවා තමයි විපාක නොදී යයිවා. එලගෙන පරිත්‍තිකාම නැබවිත්‍තිකාම උපාදෝ දැන් මොනේ දලස් ආකාරයේ ජීවන පරිත්‍තමද මාර්ගපාරියේ කර්මපාර. ඊළඟට අරුදාන ක්‍රමයේ කියනවා ධාර්මී ආකාරයකට බෙදා ගන්න දෙයක්. බෙදා ගන්න දෙයේ අකුසල පැත්තට අචාය කුසල පැත්තට ආදා. අකුසල පැත්තට ආදා කියන්නේ ලපි ඒකාසී සුපරි ඒකාසී කාම ඒකාසී භයම් ඒකාසී කියන්නේ හතරකන් වහ හතරයි ගතු සංකාසී උපරි සංකාසී කාය සංකාසී භයම් සංකාසී කියන්නේ හතරයි අටයි අපතන කාණ්ඩ ඒ කියන්නේ විපාක හතරන විපාක බදීයා හතරක් වෙන විපාක කියන රසේ හතරක් වෙන සංපාති වාදී කාම වෙන අවස්ථා හතරක් තියෙනවා උසල කර්තේ දෙයයි අපි කලින් බලන්න ජාති සත්‍යයනේ නරකාවේ සතර ආපායේ පැහැදිලිවී තිබෙනයි. සම්මියසත්‍යයනේ බරද උපන්න නිර්වචීවේයි. කාමසත්‍යයනේ උන්නත උපන්න සමාත දුර්ගිත කාමය අදර්ශ කාර්යය තිබයි. කයෝසත්‍යයනේ කුණිවර්ථේ කුණ වර්ගබඳ දුකේ කෙරීමයි. ඒ පාන අතර වෙන උපාසියාපේකේ. ගතකාන්තයේ උපදේශකයන්ගේ කාලකාලකයන්ගේ ප්‍රයෝගිකාන්තයන්ට කියන්නේ මේ අතරේ ගතකාන්තයේ කියන්නේ උපදේශක කෙටි කෙටිමයි මානව දේවල තමයි උපදේශක. උපදේශකාන්තයේ කියන්නේ මානසිකව උපාසකෙනි රූපකාන්තයන් විතර. කාලකාලකයන්ගේ කියන්නේ සුද්ධිත් කාමය, ධර්මීත් කාමය කියයි. ප්‍රයෝගිකාන්තයේ කියන්නේ දුර්ගණිතකලේ කියයි. මෙන්න මේ සංකාරක හතර විපාක හතර යනවා තමයි ධාර්මී ආකාරයකට කර්මය දෙන්නේ. යාති කිතුනේ කියනවා යෝ අපකාරයක් කරගත කිවි. යෝපත් වෙන පාඩු. ඒකට නරක ආදී අපායක කරේවා. ඒක දෙයින්ම ගති විපාකයේ මෙතනන්නේ අපකල කර්මම උපාක දෙන්න පටන් ගන්නවා. කාමයේ කියන්නේ බොහෝ අපකාරය. නමුත් යාතික කුමේ සංකල්පය නේද මනෝලෝකුණ අභිධෝපීරය එක් ආර්මියෙක් ගුරුකෙක් ඉන්නේ මන්දබුද්ධිකේ සංගලකෙනේ උම්මාත්කේ ඔය ආර්ය පද්ධතිය නැත්ත්‍යකේ කොහොමද කියනවා අනුරූපීයුණ ඒ කියන්නේ පිටුවන් සංකල්පයේදී මනෝ ප්‍රරෝපණය නිසා දුනා ඒ ගුරුකේ ඉන්නේ කියන ගැටියක් ඒකට අපතර කාර්ම හේතුවදී ඊළඟට ආලෝකයේ කියන්නේ දුර්ගිත කාලයක්. ඒවාගෙන් අධ්‍යාත්මයේ පාලන කාලයක්. ඒ කාලයේ අපුසල කර්ම කියන්නේ කෙනාට අනේ මාර්ගයේ බාහිර කර්ම විපාක දෙනවා. ඒ මොකද? කයෝගී පාටි නිසා. මෙන්න මෙහෙම කුසල කර්මයා විපාක දෙන්නේ නැහැ විපාකිය අතරේදී. කුසල කර්මයා විපාක දෙනවා සංස්කාරිය අතරේදී. දැන් මෙතන ධාතී ආකාරයේ දෙකේ කියනවා. මේවා සම්බන්ධ විදේශෝ මොකෝම කරලා තියෙනවා සමනෝ පිටා බලන්නේ. දැන් මේ කාර්යාරික වස්තු තියාගත්තම පිටා බලන්නේ නැති. ඊමේදී සලකා බලන්න අපි නෝතුනාගේ තියාගන්න ආදේය. දුක්ඛයන් වාසී පාරමී නිර්මාණය. ත්‍රිපාදේ පතර විරාකණය දක්වා දෙති මහා පුරුෂ ලක්ෂණ වියති. අතු අනුන්‍යයන් ලක්ෂණ වියති. මුතන දේශනා වලට යන ආසනම. ලෝකනා බුදුදාම කාර්යන අනතර පුණ්‍ය කාර්යයන් මෙන්න මේ කළාද. නමුත් මේ මහා මාර්ගයේ පරිවර්තන රාජ්‍යයේද අපතන විපාකන්නේ දෙදෝනානේ එක භෞතික චින්තනයේ කාය විපාකයේ මොකටගෙන ඇවිල්ලා ඉඳාගෙන හේති එහෙමද අවුරුදු යක්ෂයා කාලයක කාලවල ලෝකදා බුද්ධතාවු බොහෝම සැපදායක වුණා අපේ කර්මයක් ගන්නවා ඇත්තේ පාරවනේ බොහෝම කාර්කක ආත පිළියෙල් කාලයේ අවුරුදු 100යි පරිමාවය චින්ත ගුණය කාල ගුණය ආහාර කාලය අර ජීවිත කාලවල පැවතුනේ එනිසා කර්මයන් නාතේ නානා විදෝ අපතල කර්මයන් හිතාකයට භාවිත වුණා. එක තමයි දුක්කරා කියාව. දුක්කරා කියාව සිද්ධ කරන්න ඕන අවුහය. ඒක මොකද කාන්නේ? ආධික බුද්ධකාරණ කාලයේදී දෝතකයන් වාසේ මහා උදිත් ප්‍රාපන වාසිකල උදා ධනවා ප්‍රාපන මානවගේ ජීවිතාලයේ ජන්ම කාලයෙන් මෙන්න කාලතුම බුද්ධාගමක සාධනයන්නේ වාස්තුවාදයන් උපස්ථාන කරන නිසා ජන්ම කාලයෙන් තමන් ජීවිතයේ තුර දෝෂකාර මානවකමාර කියන මගේ ආත්මය වැඩි වෙනවා පාපක කරුණා කරන්නට බලන් යතිය. එක වාස්තුවේ දෝෂකාර මානවකම අධ්‍යායයේ ඉතම දුක්කර ගන්නවන් කතාවක් කරනවා ගන්න තමයි දෝෂනා බුදුන් දුක්කරය කරුණු කිදේ. මේ සංඝයාත් වාසයේදී ඒ ගන්නවා මේ තාපේ දකුණු කාලුම් පාට අපි බබට යනවා කියන්නේ ඒකට කැමතිලා. දැන් මේ නෑ පළමුව දෝෂකාල මානවක මොකද නාන්නේ කියලාද නැහැ. ගලුනාල බදුවේ කරන නැතුන් මානවකලා දෙතර මෙතන මේ ළඟම ලැබු කියන ආත්මය කියන් බලන්න කියලා. අය දුකලයක කියන්නේ උසම දුකර ගන්න තමයි කතා වාකන දෙතරන් ගන්න තමයි දෝෂකාල බදුවේ ඉන්නේ නැත්නම් දුකම කියලා. ඒ පාපය පරිණෝපමණය ලෝකදා බුදුන්ගේ පරිවලා අවුරුදු 6ක් තිස්සේ මුළු ශරීරයෙන්ම දුක් ගැනීම දුක්ලා කියා වතරන සිද්දුනේ කාර්යකාරය. මේ සම්පිතා රජදර පාරමා. අද යතරක තියෙන තුන් ඉන්නවා ගුණෝතුන් ඉන්නවා මාළුපාලාවෙන් ඉන්නවා අපි ලාහකට තව දායක දෙක පාට ඇත්තම නැත්තෝ ප්‍රතිචාර කරන්න වටින්නේ. අපි තාපාදයෙන් දෙකාරි තාපුගේ කාර්යයේ තියෙන්නේ ඒවාගේ දිනුකෝ ක්‍රීචාලිය. ලැබුණේ නැත්නම් මේ මානවතා ලැබේවා නැගුණා නම් ලැබේවා. ලැබුණා නම් තව තවත් දිනු වේවා. අපිට මේ තුනේ මායිත්‍රි කරද්ද. ඒවාගේ හේත පිළිබඳ කර ගැනීම ආශ්‍රයයි මේ පාදමේ ඇති. මේ කාර්යයක් කියනවා කරුණා කරන ආදීක පුදුමාකාර නීතාවක් කරන්නවා කීචිමාන නීතාව. කීචිමාන නීතාව එක නිසා කරන්නේ නැහැ එක නෙමෙයි. ඊට කියන්නේ උපදේශය ඇත්තේ. ඊට කියන්නේ මේ සාම්පත ධාර්මතාව තමයි නීතිමාලක බොහෝම රූප වර්ථයි. ඒක තමයි උපාදක කියන්නේ. ඒ නීතිමාලක උපදේශ දුන්න අපර ලෝකයේ මේ පාදවාග්ගේ කතාවකන අත වැඩිමින් එක ඒක නිසා පොදුවන්න අප කියච්චක් අපතරන්නේ කියන ඉන්දුමාලිකා උපදෙකීමේ තලයේ හැමදාම ඇඳයන් යනවා ජේතනාරහතට. කවදාවදේ හදා ඉන්න කියලා කාරාමේ. උදේ මේ සුවයක තහනවා කොහොමදියේ? ආ මම මේ ගන්න කොටින් ඉඳලා එන්නේ. උදේ මොකද කියන්නේ තාප ප්‍රතිජය. ඒ මාර්ග ධර්මනවා යන්නේ නෙමෙයි කියන්නේ. අන්තිමේදී කායය සලකාගෙන මෙතනිය බැලේ බැලගතන ධර්මෝපය ඒ ප්‍රතිමාර්ථය කරලා ධර්මෝපය ගැනගෙන තා කලකටකින් වෙලාගෙන උපුරාඥාතේ නිවන ප්‍රතිමයේ සාන්දිතකලතාවයි එයිලා දිට කෙලවර ආනාපේතුල චන්ද්‍රමාලයට බඳ ගන්නවා වගේ කරුවක් ගන්නවා ඒ තමාත්‍යතලානේ ඒ අපේ ඒ බලය දැනගත්ත කල්පෝණ ඇතුළේ දීපොත්තේ ජෙන්නුන් වෙනේ කළා කළේ තුපිවිද එක දීපොත්තේ නීයේ කියන ඉල්ලාර වකලුකට කියුවා අනුජිය පුත්‍රයා සුදෙන්ගා කල්පරාම අර කල්ෝ යටේ මේ දරපොත්තේ කතාවල දින යනකොට කවුලා කියලා යෝනාතුතුමාගේ බලපෑමේ මූලින් නැමෙත්ලා අතින් කය කල්ගතාලා කියලා රෝපණය නෙලියට ගන්න කොටම මේ ලෝකනා බුදුපියාණන් වහන්සේ කළ අපරාධයේ නිසා බුදුමාපාරේ ඉන්න තැනෙල අනිපේත දොනියේ තවදේ ජීවිත ප්‍රථමයේ මේ දීපනාංගිතාවේ එන්නේ තැනෙන්නේ යාමෙන් එන්නේ මහජනයාටද වදන්නා වදන්නෝ බුදුන් මහජනයාටද කටයක් උකන්න නිදාමාවක් ඇති කරා නමුත් බුදයන් වහන්සේ නිදාම ප්‍රසංගාපාර පත් වුණා ඒ කාර්යයේ මුදාවද ඒ කාර්යය යන්නේ කුමනේ කාර්යයක් නිසාද වූ ජාතියක මොනාලු යෙදෙනවා දුරේ කියලාගේ ප්‍රකෘත තුමාගේ කියන්නේ කාර්ය අභිපාරේ ක්‍රමතිය ඒ වගේම කිසිම අවස්ථාවක් නැතිය අපේ බුදුතුමෝ ආශේ කුරේ කියලා සැපේ බුදුන් යනවා ආශේ බුදු පමණි අප ආශ්‍රය කළේ අනන්ත ජාතිවල සංසාරයේ අපාදානේ දුක් විඳලා විඳලා මේ ජාතිවලින් දා පාපයන් දැක්කල මේ දුක්ම ධර්මයේ වාගේ තේක මහා ඒකාදී අපාද ලක්ුණා අන්න කාර්යයක් දෙයි මේ නම් කාර්යයක් ගන්නකොනේ රට වරුණා දුරු මේ දුක්ඛය සාධකාවේ ධර්ම කර්ගදී කර පිටලාකාරයේ සතර රතන දුරු සත්‍යාන කාර්යයේ මොලේතර සාධනා කරන්โดනු ඔබේ බුදුතමිය වූ මහරහතන් වහන්සේලා සින්නා කුණා දුක්මාල කවදාකවත් අපහාසය නොවේ දේතේ වෙලමේ මුමංගලතාවයේ යෙතු ප්‍රේම දුක්මාල ගෞරව කුණියේ නුවණ ප්‍රඥා ලැබේවා කියලා මේ සාතනා කරන තේමතු තව කාලයක් තියෙනවා ඒ කියන්නේ අර ජීවිතයෙන් ඒ නෝතුනේ නැහැ ජීවිතයෙන් අතුරු කරනවා මොන විදිහට පරිත්‍රාණිකාවා එතුමියගේ තවත් නින්දාවක් වේ. එතුමිය පරිවාරියම යෝධනාරාමයේ යන්නේ නැහැ කියලා බුදුපාලයන් වහන්සේ දැකලා තියෙනවා. අර වගේම දෙන්න මගේ යෝධනාරාමයේ ගන්නකොට ඉඳලා ඉන්නේ රෝමෙන් යතර දැක්කේ මහජන අතර කටු කුටුවක් ඇති උදා. ආයතනවල කිසියෙක සැකයක් නැහැ. රෝමෙන් මහතා වතර මේගෙන සැකයක් ඇති උනා ඔය අතර මිසුදුක්ලයක් සලාවිදේවා පතු වුණා. දැනුතු ආදරණීය අතරේ මේ අපතියේ කියන එක ඊට ප්‍රමුඛ දෙකේ වන්දිතා උපාය ප්‍රමෝලී මරණ ජීත්‍රාණාම දරපතුලක මාර්ගයක ඇරියෝ ඉතින් ඔය කියන්නේ ඒ මරණ ජීස්තනෙලා බුදුචානන් වහන්සේ නියමාවේ අපහාසය ජනතාවගේ ගැටුනේ කාර්යිකතාවය සමාදේ පරිවාදීන් වහන්සේ උනාලේ කියන දෝත්‍යාල කාලයේදී ඒ සුරජීතුන් වහන්සේ දුර්ගුණයන් ආශ්‍රිත කාර්යය ග්‍රහණය කළා. ඒ නිග්‍රහයෙන් තමයි මේ සුන්දරිකා පරිපාලිකාලිකා දේවරට යාවීන්දාවක් දෙන්නුනේ. ඒ වගේම සියුත්තර බුද්ධෝත්පාදක ලා මේ සුන්දරිකා පරිපාලිකා දකින්නේ කලින් මේ ජීතන ආරාමීතාවාගිය මේක සොයන්දර කියලා රජු වන්දක් දෙන්න දුන්නා. ඔයාලා මේ ජීවිතේම තමන්ගේ ජීවිතය ගමන මේ මරවල යාත්‍රාකුනි ජීවිතේ මගේ යන මිනිය බෙදගත්තා. කලුවේ මල් මැසක කියලා ප්‍රසිද්ධ කළ මෙන්න බලන්න තා ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ කාර්යයේ දේවන්තල පුළුවා කියලා මිනිය දෙන්නවා. ඔයාලා ප්‍රසන්නා රාජ්‍යය කාලිකෝචයන්ගේ තා පොලිසි යොදන මේ ජන පරිසර කළා. එර ජීවිතය මාර්ගයෙන් ගල්තේ වල ඇතුළේ ඉන්න ජීවිතය කියලා මමයි මරුවේ කොහොමද ජීවිතය ඇත්තටම කියේ. ප්‍රේමයේ රාජ කුර්තියන් ගේන අල්ලකට. අල්ලගෙන සෙල්ලාන්නේ තියෙද්දී අන්තිමේ තියෙද්දී කියන්නේ ඒ හොරේ කොහොම අල්ලගෙන දඩුවල් දුන්නා කියලා. එන්නේ අර දෙවියන් අතෝ ආර්ය දුවලා. තාත්තයාගේ සිනියවා තුනක්. ඒ කියන්නේ ඌව ජාතක භෝසතාන වාසේ වනාතලේ කිසි තැනක ඇවිදලා තවකල් දෙනවා විශේෂයන් පාසියට. තමයි ජාතක බලයේ තිබුණේ නැහැ. නමුත් යාළුවනේ තාපකතුනේ කොතන ආදින්නවා ආදින්නා විශ්වාසයක් ඇතුළා ඒ සම්බන්ධ දේවල් ලැබිලා නැහැ තාම ඒ යාළුවනේ කියන්නේ කාම කිසියම් මේක අපහාසයක් වෙනවා මොනවාද කාර්යයේ කියනවා විද්‍යාකාරයේ කියනවා එයාගේ කාමෝලියේ කියන ඒවාට අපහාස කළා ඒ කර්මයේ ආර්ථාවේ බලයේ තමයි සුන්දරිතාව මරාගෙන මර පස්සේ අපහාසයේ සිටුවා නමුත් ඒක කටිනු විසමියිය. නෙළුමියේදී ලෝකයා දුන්නුන කණේක ආපේ ඉඳින් දෙකේම අරවාගේ කර්මය සැදී උද්දකරනවා දැයි. උදේ සදාසලා වාදීන් අපි ප්‍රාර්ථනා කරන දේනතෝනේ අවරේ ජීවේ ජීවනාර්ථයේ ගුණාර්ථයේ ජානාර්ථයේ කවිචාලාර්ථයේ භාවනාර්ථයේ දැක්කා දැරලා අවදාපා ජීවිතය නැතුල අනේ සාධුතාවගේ තාසව දුන්නු වේවා කියලා නිකුතා

ආ

අද සම්මා ආදීව වදානාතලිකාතුමිතු පාරමිතුමිතුමනි දැන් මාර්ගාංගයේ පහළ වෙන කොට උපරිම සම්මා කතියේ ඒක තමයි කටකර්තාන හතර වේ කතියේ නෙන්නේ කටකර්තාන කතකර්මෝඥාගේ වෙන්නේ සම්මා කතිය ඒකේ සම්මා වායාම යෙන්නේ ඒක තමයි කටකර්තාන වෙන්නේ ඉන්නේ මෙලදී බෝධිසත්ව ධර්මයේ අතේ මේ උසාවිත ඇතුලේ රෝහණයෙන් අදාළයි. මේ ගැටෙන වැඩිමතුමා කිව්වේ අද පොරොන්දුකරන කල්පාවේ ඈත තැනට යන්නෙන්නේ ජාති ජරා ව්‍යාධි මරණාදී දුක්පතරේ සිටියේ. අන්න දුක්පතරේ ආවෝනේ අපි සමීප වෙනවා. චින්තා කරනවා කියන්නේ දුක්පතරේ ආවෝනේ තමයි. අද පොරොන්දුකරන ඈත තැනේ කියන මේ දුර සමුදාව ඉතින් කටකට වෙනවා දිනියනවා දෝෂයනවා අතුනි වෙයනවා අද තම දේකාත්‍යාවෝ එකට චින්තාමයන් ගානේ සමුදෙන්නේ අද ප්‍රේරකයන් ඇතුළේම තාවෝ කරගන්න දුක්තරෝ විතුවා ධාතුයෝ මේ බුද්ධාවයන්ගේ ගැඹුරේ ප්‍රසාදයන්ට ධාර්මයේ සමීප වෙනවා අද මේකාත්‍යාවෝ එකට චින්තාමයන් ගානේ සමීප වෙනවා චින්තාමයන් ගානේ මාර්ගාම වැඩවා තමන්ගේ බුද්ධ පූජා සමාජාසී දේශිකාවෙන් මනතුරුනේ බලපෑම සමාදිනු සාමයේ කුසලයන් පාමියා රාමයේ බෝධි පාදයන් සම්භාය මාර්ගයන් සම්භාය දුක්ඛ අදාත මේ දාපසාපියේ අදාමිනේ දැසින් කරවන්නාතන බුදුසමනේ නමතේ නතුරු යතුරු මොනි අතුරු කාමනේ මනම මුසුදු බල වේගයෙන් ඒ මුසුදු බලයෙන් සූර්යෝදයයෙන් ධනාන්තරයේ දුර්වන්නාගේ විරති ගෞතම සම්බුද්ධ ධර්මයේ පන්වාදර වැඩලා සුදාසාදී ප්‍රධානයේ පරිලෙයි විදුලන්නේ බදලන්නේ අපරාධිත විනාදිතර නියමලව පවතින ප්‍රයත්න වේවා අපේ ප්‍රාර්ථනා කරනවා කාර්ය භාරකාරී මහාතන් දිරුන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර ධර්මයේ ඒක පරාධිතාකාරම පුරමි සමතුලිතන වදනේ ධර්මාත්මය භවනාත්මය වදනේ අප සමාපත්ත පංච අදෝචා උපදවන්නේ යාම මාර්ග ප්‍රයාම ප්‍රේමයෙන් ගර්මම් යන්නේ සදා මාර්ගයේ බුදාගෙන පිණිස අප කර කරන කුසලයෙන් ආනිර්වාදයක් වේවා කියමර සීත තම තමලගේ යථාභාවතාවත් මාගේ ගුරුවර බන්දු මිත්‍රාගේ සරතර මෙල ඥානෝ පර්තාල ආත්මය උසාවතේ පුණ්‍ය කොට අමාරා ප්‍රාප්තෝ දෙනවා ආචාර්ය ලකුමාර නන්දේ ලතුලක ඉරිතාහා නිමිකෝ සූජනාක නියතන්ගෝ යහත යමුසගාසත බාලෝ සුදුකතාකම දෙදේවා යෝනිය මොදුකම් බාල ලකේතී කතෝ භෝගින් ඥානවලින් ආත්‍රාමා පණිවා සුවාසේවා ආත්‍යා කර්මාවේ තුම්පරු සාධනාවකටම සාධනාවකටම පාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ